සිද්ධ වුණා තමයිලු. ඒ අහපව් වික්‍රමසිංහ මහත්තයට බලය දෙන්නලු. පුදුම යහපාලනයක්. හොරකමට විරුද්ධව යහපාලනයක් ගොඩනගනවයි කියලා ආපු මේ ආණ්ඩුව ඒ යහපාලනයේ සහ හොරකම බොරුව අද එහෙම පිටින්ම සිද්ධ වෙච්චි. චන්දිකා නෝන කියන අහපව් වික්‍රමසිංහ මහත්තයා බලයට පත් කරන්න කියලා. අර මැදියම අතිවේගී මාර්ගයට මුල් කර තිබ්බා. ඒ අලුතෙන් ඉදි කරන්න මුල් කර තිබ්බ මාර්ගයේ සම්පූර්ණ වෙනසක් කරලා. එදා හදපු ඇස්තමේන්තු නෙමෙයි. ඒව ඔක්කොම අකුලලා මේකල්ලෝ එකෙන් ගහලා තියෙන මුදල විතරක් රුපියල් බිලියන 30කට වැඩි කියලා අද වාර්තා වෙනවා. එහෙම කරපුවම ඕනතරම් සල්ලි තියෙයි. හැබැයි එකක් කියන්න ඕන වික්‍රමසිංහ මහත්තයාට. මේ මහජන මතය සල්ලි වලට යට කරන්න බෑ කියලා විතරක් කියන්න කැමතියි.